नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स भगवापि खत्तियो अहं पिखत्तियो भगवापि आसीतिको अहंपि आसीतिको भगवापि कोसलो अहंपि कोसलोति। कारुणिक श्रद्धावंत पिनतुनि महारगम श्री वज्रज्ञान धर्मायतने विशाख පෝදාට පසු දින මේ විශේෂ සීල සමාදානයේහි සීල් සමාදන් වගෙන ඊයේ දවසේ වගේම අද දවසේ මුළුල්ලෙත් බොහෝ ශාසනික උසස් ගුණධම් පූර්ණේ කරමින් තමන්ගේ ආධ්‍යාත්මික ජීවිතය වඩාත් දහම තුලට සමීප කර ගනිමින් ලෝතර බුදුරජාණන් වහන්සේට දැක්විය හැකි පරමාය පූජාය පටිපත්ති පූජාය කියලා පෙන්නපු උතුම් ප්‍රතිපත්ති පූජාවෙන් බුදුරජාණන් වහන්සේ උදමින් පින්තුන් කල්ගත කරන මොහොත. ඉන් අද දවසේ මුළුල්ලෙම විවිධ වූ විචිත්‍ර වූ ධර්මදේශනා සාකච්ඡා භාවනා වැඩසටහන් ආදී උසස් තමන්ගේ දහම් දැනුම වැඩි දියුණු කරන අවබෝධය පුළුල් කරන ධර්ම මාර්ගයේහි ඔබව වඩාත් හොඳින් පිහිටවන්නට හික්මවන්නට උර දෙන විදිහේ වටිනා වැදගත් ධර්ම කාරණා රාශියක් අද දවසේදී පින්නතුන් අද දවස තුලදී ශ්‍රවණය කරන්නට යෙදුණා. ඒ බණ අහන වශයෙන් මම හිතනවා අපි දහම පිළිබඳ හොඳ පරිචයක් ඇති මේ කාරුණික පින්නතුන් හැමෝම අහන දහමට අනුව හික්මෙන්නට අහන දහම තුල තමන්ව හික්මවන්නට සෑහෙන මට්ටමේ මහන්සියක් උත්සාහයක් ගන්නවා ඇති කියලා. ඉතින් ඒ අතරට ජීවිතයට වැදගත් වෙන එවැගේම බුදුරජාණන් වහන්සේ පිළිබඳ මේ වගේ වෙසක් සමයකදී තව තවත් හොඳින් පහදින්නට සදහසිත මෝදු කර ගන්නට දියුණු කර ගන්නට උපනිශ්‍රය වෙන වටිනා සූත්‍ර දේශනාවක් පින්නතුන් වෙත පැහැදිලි කරලා දෙන්නට පින්නතුන් සමග ඊට අදාළ කර්ම කාරණා සාකච්ඡා කරන්නට මම කල්පනා කළා. ඒ දේශනාව යම් දුරකට පින්නතුන් අතරේ ප්‍රකට දේශනාවක් ධම්මචේතිය සූත්‍රය මජ්ක්‍ධිමනිකායේ ධම්මචේතිය සූත්‍රය. ධම්මචේතිය කියන්නේ දහම නමැති චෛත්‍ය කියන එකයි. දහම නමැති චෛත්‍ය කියන එකයි. එතකොට මේ ධර්ම චෛත්‍යය දහම නමැති චෛත්‍ය කියන සංකල්පය වැඩි දියුණු වෙලා පසු කාලීනව ලංකාවේ වුණත් ඔය මහායාන බුදුදහම පැතිරෙන කාල සීමාව වෙනකොට ඒ අයත් ධර්මයේ වෙනුවෙන් චෛත්‍ය ඉදිකලා, ධර්මයේ තැන්පත් කරලා චෛත්‍ය ඉදිකලා. එතකොට ධර්මයට බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලාට නමස්කාර කරන්න සම්බුද්ධ චෛත්‍ය බිහි කරනවා පිහිටුවනවා වගේම ධර්මය වන්දනාමාන කරන්නේ ඇත්තෝ චෛත්‍ය බිහි කළා. ඒක අතිරේක කාරණාවක්. නමුත් මම මතක් කළේ මේ ධර්ම චෛත්‍ය කියන සංකල්පයට මුල් වන්නට ඇති කියලා අපි හිතනවා. මේ ධම්ම චේතිය සූත්‍රය වගේ සූත්‍ර දේශනාවල අන්තර්ගත වෙච්ච ඒ ධර්මයේ චෛත්‍යයක් හා සමානව සැලකීමේ සංකල්පය අදහස. අපි අහලා තියෙන බොහෝ දේශනා බුදුහාමුදුරුව බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන් වහන්සේලට කරපු දේශනා. එතකොට 84,000 ධර්මස්කන්ධයෙන් ස්කන්ධ කොච්චරද බුද්ධ භාෂිත, ස්කන්ධ කොච්චරද ශ්‍රාවක භාෂිත? කියන්න බුද්ධ භාෂිත තියෙන්නේ අපි කියන්නේ 84,000න් කීයද බුද්ධ භාෂිත, කීයද ශ්‍රාවක භාෂිත? 82,000ක් බුද්ධ භාෂිත, 2,000ක් ශ්‍රාවක භාෂිත. එහෙම තමයි එන්නේ. එතකොට 82,000ක්ම බුද්ධ භාෂිත, හැබැයි 2,000ක් තියෙනවා ශ්‍රාවක භාෂිත. එතකොට මේ 2,000ක් වූ ශ්‍රාවක භාෂිත අතරටලා ගිනිය හැකි දේශනාවක් තමයි ධම්මචේතිය සූත්‍රය කියන්නේ. දැන් බොහෝ දේශනා බුදුහාමුදුරු ශ්‍රාවකයන්ට දේශනා කරන්නේ, නමුත් මේ දේශනාව බුදුරජාණන් වහන්සේගේ පැවිදි ශ්‍රාවකයෙකුත් නෙවෙයි, ගිහි ශ්‍රාවකයෙක් තමයි මේකට අදාළ කරුණු ඉදිරිපත් කරන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේත් සම්බන්ධ වෙනවා මේ දේශනාවට. එතකොට මේ ගිහි ශ්‍රාවකයා වෙන කවුරුවත් නෙවෙයි, පසේ නදී කෝසල නැත්නම් කොසල් රජතුමා. කොසල් රජතුමා කෝසල ජනපදයේ රාජ්‍ය කරපු කොසල් රජුරෝ සුවිශේෂ කෙනෙක් බුදුහාමුදුරුවන්ගේ ශ්‍රාවකයෝ අතරේ. මොකද එතුමා බුදුහාමුදුරන්ට ගොඩාක් ආදරේ, ගොඩාක් ලැබි ගිහිදායකයෙක්. ශ්‍රද්ධාවන්ත කියන වචන කියන්නේ නැතුව මම බුදුහාමුදුරන්ට ගොඩාක් ආදරේ කිව්වේ, එතුමා බුදුහාමුදුරන්ට සමීපව ඔහුගේ ජීවිතයේ තාම තමන්ට සම්බන්ධ සිදුවීම් පවා බුදුහාමුදුරුවොත් එක්ක සාකච්ඡා කළා. ඒ වගේම ඉඳ තියෙන හැම වෙලාවකම, හැම දවසකම බුදුහාමුදුරුව බලන්න ගියා. එහෙම ගිහිල්ලානේ අර දවසක්නේ අපි ඔක්කොම අහලා තියෙන බුදුහාමුදුරු ඉස්සරහා පොඩි කුඩුවක වාඩි වෙලා එහාට ඇඹරෙනවලු, මෙහාට ඇඹරෙනවලු. බුදුරජාණන් වහන්සේ අහනවා, මහරජතුමනි ඇයි මේ ඇඹර ඇඹර ඉන්නේ? එතකොට කියන ස්වාමීනි, 32ක් ව්‍යංජනත් එක්ක රාජභෝජන වළඳලා ටිකක් අපහසුයි කියනවානේ. දැන් අදත් දවාලෙත් වැඩියෙන් දානි ගත්තා නම් එහෙම ඒක තියෙන්නේ ටිකක් මුල් වෙලාවෙනේ දානින් පස්සේ. ඉතින් ටිකක් අපහසුයි කියනවා. ඒ පාර බුදුහාමුදුරු රජතුමාට පොඩි අවවාදයක් දෙනවා. මනුජස්ස සදා සතිමතෝ මත්තං ජානතෝ ලද්ධ භෝජනේ තනුතස්ස භවಂತಿ වේදනා සනිකං ජීරති ආයුපාලයන්. සිහිකල්පනාවෙන් යුක්තව හැමදාම ජීවත් වෙන පුද්ගලයාට ඒ සිහිකල්පනාවෙන් ආහාර ගැනීම තුළින් ආහාරෙහි පමණ දැනගෙන ඒක භුක්ති විඳින්න අවස්ථාව ඇති වෙනවා. පමණ දැන ආහාර වැළඳීම මත්තං ජානතෝ. එහෙම පමණ දැනගෙන ආහාර ගන්නවා නම් තනුතස්ස භවಂತಿ වේදනා, අමාරුව වේදනාව තුනී වෙනවා, අඩු වෙනවා. සනිකං ජීරති, පහසුවෙන් ආහාර දිරවනවා, හිමිහිමින් පහසුවෙන් ආහාර දිරවනවා. ආයුපාලයන් ආයුෂ පාලනය වෙනවා, ආයුෂ පාලනය වෙනවා. එතකොට ඒ කියන්නේ ඒක තේරුම දීර්ඝායුෂ ලැබෙනවා. එහෙනම් බඩ පැලෙන්න කෑවට ආයුෂ වැඩි වෙන්නේ නැහැ, ආයුෂ අඩු වෙනවා. බුදුහාමුදුරන්ගේ උපදේශයක් තියෙනවා, ආහාර අරගෙන තමන්ගේ කුස හොඳටම පිරෙනවා කියලා දැනෙන්න බත් පිඬු දෙක තුනක් කලින් ආහාර ගැනීම නවත්තන්න කියලා. ඒ ප්‍රමාණය තමයි හොඳටම ඇති. ඊට වැඩිය ගත්තොත් අමාරුයි, අපහසුයි දරා ගැනීම. ඉතින් එහෙම අවවාද දුන්නා. කොසල් රජතුමා ඒ අවවාදේ පිළිගත්තා. පිළි අරගෙන අර විදිහට බත් පිඬු දෙක තුනක් අඩු කරමින් ආහාර ගත්තා, සිහියෙන් ආහාර ගත්තා. ඒ නිසා ඊටාම සුවදායක විදිහට පහසු විදිහට දවල් කාලේ ගත කර ගන්න පුළුවන් වුණා. ඉතින් ඊට පස්සේ ඇවිල්ලා කියන ස්වාමීන් වහන්සේගේ උපදෙස් පිළිපදලා මම දැන් බොහොම පහසුවෙන් දවස පවත්වනවා කියලා. ඉතින් ඒ වගේ ඉතින් මල්ලිකා දේවිය කොසල් රජුරුවන්ගේ බිසව ඉතින් එතුමියත් බොහොම ශ්‍රද්ධාවන්ත උපාසිකාවක්. ඉතින් දෙපළම බුදුරජාණන් වහන්සේට බොහොම ගෞරවයෙන් අපෝපස්ථාන දැක්වේ. ඉතින් ඒ ඉබඳු වූ කොසල් රජතුමාගේ ජීවිතයේ අවසානම රාත්‍රියට එළඹිච්ච අවසාන දවල් යාමේ නැත්නම් සවස් යාමේ තමයි ඒකත් මේ සුවිශේෂයි මේ දේශනාව තුළ. අන්තිමම රජුරන් ජීවිතයේ අන්තිම දවසේදී සිද්ධ වෙච්ච සාකච්ඡාවක් තමයි මේ ධම්මචේත්‍ය සූත්‍රයට භාජනය වෙන්නේ, පදනම වෙන්නේ. ඉතින් රජුරෝ ශාක්‍ය ජනපදයේ බුදුරජාණන් වහන්සේ වැඩවසන කාලෙක ඒ ශාක්‍ය ජනපදයට ඇති නියම් ගමක් තිබිලා තියෙනවා මේද තලුම්ප කියලා. මේ මේද තලුම්ප කියන නියම් ගමේ වැඩවසද්දී රජුරෝ මොනවා හරි වැදගත් කාරණාවක් මුල් කරගෙන නගරයට එනවා. බුදුහාමුදුරු ඉන්නේ මේද තලුම්ප නියම් ගමේ, රජුරෝ ඉන්නේ නගරයට. එහෙම ඇවිල්ලා ඊට පස්සේ රජුරුවන්ගේ අතවැසිය රජුරට උපස්ථායකයා හැටියට හිටියේ දීඝකාරායන ඇමති. මේ දීඝකාරායන ඇමතියගෙන් අහන්නට කියනවා මිතුරු කාරායනය සොඳුරු යාන පිළියෙල කරන්න, අපි උද්‍යානය බලන්න උයන්සිරි නරඹන්න යමු. හොඳයි දේවයන් වහන්සේ කියලා දීඝකාරායන පිළි අරගෙන පිළිතුරු දීලා ඔන්න හොඳ සොඳුරු යානා නිර්මාණය කරලා පිළියෙල කරලා රජුරවන්ට කියන ස්වාමීනි හොඳ යානා සකස් කරලා තියෙන අපි යමු කියලා. ඒ පාර රජුරෝ ඒ යානාවට නැගිලා නගරයෙන් පිටත් තමන්ගේ ඉඳපු රාජමාලිගෙන් පිටත් වෙලා ගියා උද්‍යානයට. රාජ ශෝභාවතිය පිරිසත් එක්ක ගියා. ගිහිල්ලා එතන භූමියේ බිමට බැහැලා දැන් ආරාමයට ඇතුළු වුණා පයි. එහෙම යනකොට රජතුමාට දකින්න හම්බුණා බොහොම ලස්සනට පිළියෙල කරපු, ලස්සනට සකස් කරපු මේ උද්‍යාන භූමියේ ගස්වැල් ඉතාම මනරම් ආකාරයට තියෙනවා. ඒ වගේම නිහඬ පරිසරය, කුරුල්ලෝ ඉන්නවා, ඊට පස්සේ ගහකොළ බොහොම සුන්දර විදිහට පවතිනවා, මල් පිපිලා. මේක දැක්කහම රජුරවන්ට ආකස්මිකව වගේ මතක් වුණේ බුදුරජාණන් වහන්සේව. රජුරෝ දන්නවා බුදුරජාණන් වහන්සේ මේ වගේ ආරාම භූමිවල, උද්‍යාන භූමිවල, වනාන්තරවල දිවා විහරණය කරන්නට විවේකසුවෙන් වැඩ ඉන්න බොහොම රුචි කියලා. මේ රජුරවන්ට බුදුහාමුදුරන්ගම මතක් වුණා. මේ සුන්දර නිහඬ වනපෙත ඉතාම සුදුසුයි බුද්ධාදී උතුමන්ට භාවනානුයෝගීව වැඩවසන්න. එහෙම කියලා හිතලා රජුරවන්ට ඉදනෝ අනේ බුදුහාමුදුරුවෝ මේ වගේ ස්ථානයක වැඩ හිඳිනවා ඇති, ඒ බුදුහාමුදුරුවෝ බලන්න යන්න තිබුණා නම් හොඳයි කියලා. මෙහෙම කියලා හිතලා රජුරෝ දීඝකාරායනද කියනවා මිතුරුකාරායනය බලන්න මේ ලස්සන වනාන්තරය, ලස්සන උයන, ලස්සන රුක්මුල්. ඒ ගෞතම ලෝතුරා බුදුහාමුදුරුවොත් මෙහෙම තැනක වැඩ වාසය කරනවා ඇති. කොහෙද දීඝකාරායන මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වැඩින්නේ? ඒ පාර දීඝකාරායන උත්තර දෙනවා මහරජතුමනි මේද තලූප කියලා ශාක්‍යයන්ගේ නියම් ගමක් තියෙනවා, අන්න එතන තමයි දැන් මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වැඩින්නේ. කොච්චර දුරයිද මේද තලූප නියම් ගමට? ඒ පාර කාරායන උත්තර දෙනවා ස්වාමීනි මහදුරක් නැහැ, යොදුන් තුනයි. යොදුන් තුනයි අපිට මේ දවස අවසාන වෙන්න කලින් එහෙට යන්න පුළුවන්. එපාර කියන හොඳයි කාරායන, එහෙනම් හොඳ මේ සොඳුරු යානාවල නැගිලා අපි බුදුරජාණන් වහන්සේ දකින්න යමු කියලා. එපාර අර විදියටම යානාවල නැගිලා බුදුරජාණන් වහන්සේ වැඩඳපු මේද දළුක නියම් ගමට යනවා. ඉතින් අශ්වරථ වලින් යන්නේ නේ, යම් කිසි කාලයක් ගත වෙන්නේ නැති. එහෙම ආරාමයට ආරාම භූමියට ගිහිල්ලා යානේ බැහැලා රජුරෝ මොකද කරන්නේ? රජුරෝ බලන වට පිට බලනකොට පේනවා භික්ෂුන් වහන්සේලා ගස් අතරේ මේ වනාන්තරයේ මෙහෙම නැතිනම් මේ රුක් මුල් ඇසුරු කරගෙන භාවනාවේ යෙදෙනවා, හිස් අවකාශයේ සක්මන් කරනවා, විවේක විහාරිම වාසය කරනවා. මේක දැකලා බුදුරජාණන් වහන්සේක ස්වාමීන් වහන්සේ නමක් ගාවට යනවා. ගිහිල්ලා කියනවා, ස්වාමීනි, ඒ ලෞතුරා බුදුරජාණන් වහන්සේ කොහෙද වැඩ ඉන්නේ? මේ පාර කියනවා, මහරජතුමනි, අර කුටිය පේනවනේ විහාරය, මේකේ දොර වහලා තියෙන්නේ, ඔතන තමයි ලෞතුරා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නේ. එතෙන්ද ගිහිල්ලා නිහඬව ගිහිල්ලා ඊට පස්සේ ආලින්දයට පිවිසිලා උගුර පාදලා උගුරෙන් සද්දයක් කරලා දොරාගුලට තට්ටු කරන්න. එහෙම කරනකොට බුදුරජාණන් වහන්සේ දොර විවර කරાવી. බුදුහාමුදුරුවෝ දොර විවර කරાવી. ඒ පාර රජුරෝ මොකද කරන්නේ? බුදුහාමුදුරුවෝ ගැන තියෙන ගෞරවය නිසා රාජාභරණ ඔක්කොම ගලවනවා. උතුන්න ඊට පස්සේ තමන්ගේ කඩුව, මිරිවැඩි සංගල මේ රාජාභරණ ඔක්කොම ගලවලා ඒවට කියන පංච කපුද භාණ්ඩ කියලා ඒ පහම ගලවලා දීඝකාරායනට දෙනවා. දීලා කියන මිතුර මං ආපහු එනකම් මේව බලා ගන්න කියලා බුදුහාමුදුරුවෝ හම්බෙන්න තනියම ඇතුළට යන්න පිටත් වෙනවා. මෙහෙම තනියම ඇතුළට යන්න පිටත් වෙනකොට දැන් දීඝකාරායන කියන්නේ කවුද? දීඝකාරායනගේ මාමව මේ කොසල් රජතුමා පෙර කාලෙක යාගේ වැරැද්දක් නිසා මිනිස්සු 32ක් එක්ක අල්ලගෙන ඒ අයව ඝාතනය කරනවා, මරනවා රජුරුව හැටියට ඒ කාලේ. ඉතින් මේක තරහ ගොච්චර උනත් මේ බෑනට දීඝකාරායනට හිතේ තිබුණා. මෙයාට මතක් වෙනවා ඔහොමම බුදුහාමුදුරුවොත් එක්ක සතරකම් මන්ත්‍රණයක් කළා තමයි ඒ ඊට පස්සේ තමයි මගේ මාමව මැරුවේ. ඔන්න බලන්න මෙයා හිතන හැටි. මගේ මාමව මැරුවේ බුදුහාමුදුරුවොත් එක්ක ඔහොම සතරකම් මන්ත්‍රණයක් කළා තමයි. දැනුත් මේ සතරකම් මන්ත්‍රණයක් කරන්න යන්නේ මාව මරන්න වෙන්නේ නැති. මාව මරන්න වෙන්නේ නැති. දැනුත් මේ සතරකම් මන්ත්‍රණයක් කරන්න යන්නේ. ඔහොම කියලා හිතුණා දීඝකාරායනට. ඒ පාර දැන් බලන්න මේ ඇතිවෙච්ච සිතුවිලි ප්‍රතිඵලය මොකක්ද කියන එක අවසානයේදී අපි අහමු. දේශනාවෙන් පස්සේ මොකද්ද වෙන්නේ කියන එක. දැන් ඔන්න රජ්ජුරුවෝ අර විදියටම තට්ටු කරලා දැන් බුදුහාමුදුරුවෝ දොර ඇරිය දැන් ඇතුළට ගියා. ගිහිල්ලා නේ රජ්ජුරුවෝ මොකද්ද කරන්නේ? බුදුහාමුදුරුවන්ගේ පාමුල වැතිරිලා වැටිලා වැඳ වැටිලා බුදුහාමුදුරුවන්ගේ පාද තමන්ගේ මූණෙන් සිඹිනවා. බුදුහාමුදුරුවන්ගේ පාද සිඹිනවා. ඒ වගේම අත්වලින් මේ පාද සම්බාහනය කරනවා, අත ගානවා, පිරිමදිනවා. ඒ වගේම තමන්ගේ නම කියනවා. රාජාහං බන්තේ පසේ නදී කොසලෝ, ස්වාමීනි මම පසේ නදී කොසල රජතුමා, ස්වාමීනි මම පසේ නදී කොසල රජතුමා කිය තමන්ගේ නම බුදුහාමුදුරන්ට කියනවා. ඉතින් බුදුහාමුදුරුවන්ට මේක පොඩි අමුත්තක්. බුදුරජාණන් වහන්සේ අහනවා, මහරජතුමනි, මොකක් නිසාද මොන තේරුමකින්ද මේ ශරීරයට මෙච්චර පරම උසස් වූ සැලකිලි දක්වන්නේ? විචිත්‍ර වූ උපහාර දක්වන්නේ මොකක් නිසාද? එපාර රජුගෙන ස්වාමීනි, මට බුදුරජාණන් වහන්සේ පිළිබඳව ධර්මාන්වයක් තිබෙනවා, ධර්ම අන්වයක් තිබෙනවා. ඒ කියන්නේ දහමට අනුව කියපු ප්‍රසාදයක් තියෙනවා. මේ ධර්මන්වය කියන වචන තමයි මම ඉස්සරහට පාවිච්චි කරන්නේ. ඒ නිසා ඒක තේරුම මතක තියාගන්න. දහමට අනුව හිතේ ඇති වෙච්ච ප්‍රසාදයක්. කියන්නේ දෙහිමි වූ ප්‍රසාද සිතුවිල්ලක් තියෙනවා. ධර්මන්වයක් තියෙනවා. මොකද්ද මේ ධර්මන්වය? ඒ බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධයි, උන්වහන්සේගේ ධර්මය ස්වාක්ඛාතයි, සංඝරත්නය සුපටිපන්නයි කියලා. දැන් නිකම්ම බුදුහාමුදුරුවෝ සම්බුද්ධයි, ධර්මය ස්වාක්ඛාතයි, සංඝරත්නය සුපටිපන්නයි කියලා රජු රෝහිතන්නා නෙවෙයි. ඒ හිතන්න බරපතල හේතු රාශියක් තියෙනවා. එහෙම එතුමාට දැනෙන්නේ. එතකොට ඒ හේතු දැන් ඔන්න රාජ්‍ය රූප පැහැදිලි කරනවා. ස්වාමීනි මම දකිනවා සමහර ශ්‍රමණ බ්‍රාහ්මණවරු වෙනත් ශාසනවල පළවෙනි එක අහගන්නේ වෙන ශාසනවල ඉන්න ශ්‍රමණ බ්‍රාහ්මණවරු මම දකිනවා. ඒගොල්ලෝ එක්කෝ අවුරුදු 10කින් මහානකම අතෑරලා සිවුරු ඇරලා යනවා. එක්කෝ අවුරුදු 20කින් සිවුරු ඇරලා යනවා. එහෙමත් නැත්නම් අවුරුදු 30කින් 40කින් සිවුරු අතෑරලා යනවා. එහෙම නැත්නම් තමන්ගේ ඒ පරිබ්‍රාජක ප්‍රවෘජ්‍යාව අතහැරලා දාලා යනවා. එහෙම ගිහිල්ලා පස්සේ කාලෙක කොණ්ඩේ රැවුල් වවලා ආවරණ පැලඳගෙන වටිනා ඇඳුම් පැළඳුම් ඇඳලා පංචකාම ගුණයන්ගෙන් සමප්පිතව සමංගී භූතව පංචකාම ගුණයන්ගෙන් යුක්තව ජීවිතය ගත කරනවා. ස්වාමීනි මම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලාව දකිනවා යාව ජීවං ආපාන කෝටික ජීවිතාන්තය දක්වා පන කෙලවර දක්වාම පිරිසිදු බ්‍රහ්මචර්යාව පූර්ණේ කරනවා. ස්වාමීනි මේ ශාසනයෙන් බැහැර ඒ වගේ පිරිසිදු බ්‍රහ්මචර්යාවක් මෙච්චර පිරිසිදු බඹසරක් මම කොහෙවත් දකින්නේ නැහැ. දැන් අපි දන්නවා ලංකාවේ බුරුමේ වගේ මේ රටවල් වල මේ ප්‍රවෘජ්‍යාව පැවිද්ද කියන එක බොහෝ විට ජීවිතයටම සම්බන්ධ වෙලා ජීවිත කාලයටම තියෙන දෙයක්. සිවුරු අත්හැරලා යන අය ඉන්නවා, නමුත් බොහෝ දෙනෙක් පැවිදි වෙන්නේ ජීවිතාන්තය දක්වාම මහානකමේ රැඳීමේ බලාපොරොත්තුව ඇතිව. තායිලන්තය වගේ රටවල් තියෙනවා තාවකාලික පැවිද්ද තියෙනවා. කෙටි කාලීනව මහාන වෙලා කෙටි කාලීනව සිවුරු අත්හරිනවා. හැබැයි උපසම්පදා වුණොතින් තායිලන්තේ මගදී සිවුරු අත්හැරීමේ ක්‍රමයක් නැහැ. බොහෝ විට උන්වහන්සේලා ජීවිතය අවසාන දක්වාම මහානකමේ රැඳිලා ඉන්නවා. ඉතින් සාමාන්‍යර ජීවිතය තුළ සමහරලාට තාවකාලික පැවිද්දටපත් වෙනවා. ඉතින් මේ රජ්ජුරුව දකින එක සුවිශේෂත්වයක් තමයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා අතරේ මහානකමෙහි කලකිරිලා මහානකමින් ඉවත් වෙන්නේ නැහැ. ජීවිතාන්තය දක්වා ඊටාම සතුටින් මහානකම තුළ අභිරමණය කරමින් ඒ ශාසනික ප්‍රතිපත්ති පූර්ණේ කරමින් ශාසනය තුළ රැඳිලා ඉන්නවා. එතකොට මේක බුදුහාමුදුරුවෝ සම්බුද්ධයි ධර්මයේ ස්වාක්ඛාතයි සංඝරත්නයේ සුපටිපන්නයි කියලා රජතුමා ගැන ධර්මන්වයක් ඇති වෙන්නට බලපාපු පළවෙනිම හේතුව. ශාසනයෙහි ශාසන බ්‍රහ්මචර්යාවෙහි තියෙන පිරිසිදුකම් දෙවෙනි කාරණය. රජතුමා කියන ස්වාමීනි මම දකිනවා මේ ලෝකෙ මිනිස්සු එකිනෙකා එක්ක වාද විවාද කරගන්න. රජවරුත් එක්ක විවාද කරගන්න. ක්ෂත්‍රයෝ ක්ෂත්‍රියොත් එක්ක, බ්‍රාහ්මණයෝ බ්‍රාහ්මණයොත් එක්ක, ශ්‍රමණයෝ ශ්‍රමණයොත් එක්ක, ගෘහපතිවරුත් එක්ක, අම්මලා පුතු එක්ක, පුතු අම්මලත් එක්ක, තාත්තා පුතත් එක්ක, පුතා තාත්තලත් එක්ක, සහෝදර සහෝදරිය ඔවුනොවුන් සමග විවාද කරගන්නවා. මිතුරු මිතුරන් සමග වාද විවාද කරගන්නවා. හැබැයි ස්වාමීනි මම දකිනවා මේ ශාසනයේ භික්ෂුන් වහන්සේලා සමග්ගා සම්මෝදමානා අවිවදමානා කීරෝදකී භූතා පියචක්කෝහි අඤ්ඤමඤ්ඤං සම්පස්සන්තා විහරಂತಿ. සමගියෙන් සමාදානෙන් වාද විවාද කරගන්නේ නැතිව හරියට කිරි වතුරයි එකට එකතු වුණා වගේ එකට එකතු වෙලා ඔවුනොවුන් දෙස ප්‍රිය ඇසින් බලමින් වාසය කරනවා. මේ ශාසනයෙන් බැහැර ස්වාමීනි මම දකින්නේ නැහැ මේ තරම් සමගිමත් වූ, මේ තරම් එකට එකතු වෙලා ඒකමතිකව මහානදම් පුරන ශ්‍රමණ හෝ බ්‍රාහ්මණ හෝ පරිබ්‍රාජකෝ පිරිසක් මම දකින්නේ නැහැ. ස්වාමීනි මේකත් මම බුදුරජාණන් වහන්සේ ගැන ඇතිවෙච්ච විශේෂ ධර්මන්වයක්, ධර්මයේ සංගරන්නේ පිළිබඳව ඇතිවෙච්ච ධර්මන්වයක් කියලා පෙන්වුම් කරනවා. එතකොට ඔන්න දෙවෙනි කාරණය, ශ්‍රාවකයන් අතරේ විවාදයක් ගැටුමක් ඇත්තේ නැහැ. දැන් බුදුහාමුදුරුගේ ශාසනය ආරම්භ වෙලා වසර 2500ක් ඉක්මව ගිහිල්ලා. එතකොට අදටත් අපි ගිහි ශ්‍රාවකයෝ හැටියට ඔබත් පැවිදි ශ්‍රාවකයෝ හැටියට අපිත් දෙපක්ෂයේම මේ தত্ত্বය තුළ තමයි පිහිටන්නට ඕනේ. අපේ ශාසනික ප්‍රතිපදාව තුළ සමගිය තියෙන්නට ඕනේ. එකමුතුකම තියෙන්නට ඕනේ. සමාදානය, ඒකමතිකත්වය තියෙන්නට ඕනේ. එකම සීමාවක් ඇතුළේ විනය කර්ම කරන්න කියලා භික්ෂුන් වහන්සේලාට උපදෙස් දුන්නේත් මේ හේතුව නිසාම තමයි. සමගි විනය කර්ම, ඒකට කියන්නේ සාමග්ගී උපෝසතය. සමගි උපෝසත කර්ම කරන්නට ඕනේ. සමගිය තියෙන්නට ඕනේ. ඉතින් ඒක නැති තැන ලොකු විනාශයක්, ලොකු විපත්තියක් සිද්ධ වෙනවා. ගාක් වෙලාවට සමගිය නැතිවන්නට බලපාන හේතුව තමයි තම තමන්ගේ පුද්ගලිකත්වයන් නිස්මතු කර ගැනීම. පොදු අරමුණු වෙනුවට පුද්ගලික අරමුණු ඉස්මතු කර ගැනීම. අපේ අපවත්ති වදාළ පරම පූජනීය මහානායක හාමුදුරුවෝ, මහානායක හාමුදුරුවෝ රාහුල ලොකු හාමුදුරුවෝ මේ ධර්මායතනය බිහි කරලා මේ ශාසනික කටයුතු කරද්දී උන්වහන්සේලා ගාව පුද්ගලික අරමුණු තිබුණේ නැහැ. උන්වහන්සේලාගේ එකම අරමුණ වුණේ ශාසනය වෙනුවෙන් ප්‍රතිපත්ති ගරුක භික්ෂු උන්වහන්සේලා සිය නමක් බිහි කරනවා කියන අරමුණ. ඒක තමයි එකම අරමුණ වුණේ. උන්වහන්සේලාට අවශ්‍ය වුණේ තමන්ගේ නම මේ ආයතනය තුළ කැපිලා පේන්න. උන්වහන්සේලාට අවශ්‍ය වුණේ නැහැ තමන්ට පුද්ගලික ලාභ සත්කාර ලැබීම. අනිත් අය අතරේ හැමෝම තමන් වහන්සේලාගේ විතරක් නම කියවීම, එහෙම දෙයක් අවශ්‍ය වුණේ නැහැ. ඒ නිසා උන්වහන්සේලා දෙනම කිරි වතුරයි වගේ පෑහිලා තාම සමගි සම්පන්නව මේ ආයතනයේ ඒ මූලික කටයුතු සිද්ධ කළා. මහානායක හාමුදුරුව මාතර, රාහුල ලොකු හාමුදුරුව නුවර පළාත් වශයෙන් වෙනස් වූ පළාත් දෙකක. හැබැයි එහෙම ඉඳගෙනත් උන්වහන්සේලාගේ අදහස්වල විමතියක් තිබුණේ නැහැ. ඒක මතිකත්වයමයි තිබුණේ. අදහස්වල වෙනසක් තිබුණේ නැහැ. ඉතින් ඒ නිසා උන්වහන්සේලාට ඉතාම හොඳින් හැකියාව ලැබුණා මේ ආයතනයේ ඒ බලාපොරොත්තු වෙච්ච පරමාර්ථවලට අරගෙන යන්න. ඉතින් ඒ නිසා ගිහි දායකයෝ හැටියට ගිහි ශ්‍රාවකයෝ ඒ උන්වහන්සේලාගේ දිවිච උසස් පරමාර්ථවලටම අනුගත වෙලා කටයුතු කළා මිස තමන්ගේ පුද්ගලිකත්වයන් ඉස්මතු කරගන්න මහන්සි ගත්තේ නැහැ. එහෙම මහන්සි ගන්න බව හැඟුණා නම් මහානායක හාමුදුරුව, ලොකු හාමුදුරුව ඒවට අවශ්‍ය කරන ප්‍රතිකාරමත් කළා, බෙහෙතුත් දුන්නා. ඒ නිසා ඒ අයට තම තමන් කැපිලා පෙන්න අවකාශයක් තිබුණ නැහැ. ධර්මායතනය කියන නම පමණයි ඉස්සරහට ආවේ, පුද්ගල නාමයන් ඉස්සරහට ආවේ නැහැ. ඉතින් ඒ නිසා එන පිරිසට උනත් බොහොම ලොකු ප්‍රසාදයක් ඇති වුණා. අනේ මෙතන කවුරුවත් තමන්ගේ පුද්ගලිකත්වයන්ට වැඩ කරන්නේ නැහෙනි. මෙතන ඉතාම උසස් අරමුණක් ඇතිව, පොදු අරමුණක් ඇතිව කටයුතු කෙරෙන, හැමෝම සමගින් එකවන්ව කටයුතු කරන ස්ථානයක් කියලා. ඒක ඉතාම වැදගත් වුණා විශාල පිරිසක් මේ ආයතනයට ඇදිලා එන්නට. ඉතින් ඒ සමගි සම්පන්න බව අදටත් තියෙන්නට ඕනේ. ඒ සමගි සම්පන්න බව නැති වුණොත්, ඒ ඒක මතිකත්වය නැති වුණොත්, එක නායකත්වයක් නැති වුණොත්, බොහෝ නායකයන් බිහි වුණොත් ඒ ස්ථානයට ඒක හොඳ පැත්තට බලපාන්නේ නැහැ. ඒ නිසා හැම දිනා තුළම එක ශාසනික පරමාර්ථයක් තියෙන්න ඕනේ. එහෙම නැතිව පුද්ගලික වෙන වෙන අරමුණු සහ වෙන වෙන ආයතන එකක් තුළ බිහි වෙන්න බෑ. දැන් අපි දන්නවා සමහර විහාරස්ථාන තියෙනවා, සමහර ආයතන තියෙනවා, ඒවා තුළ එකින් එක්කෙනාට වෙනස් වූ දායක පිරිස ඉන්නේ. මේ අහවල් හාමුදුරන්ගේ දායකය, මේ අහවල් හාමුදුරන්ගේ දායකය, මේ විදි මේ බණවලට මේ බණ අහන්නේ අහවල් දායකයෝ විතරයි, අනිත් හාමුදුරන්ගේ බණ අහන්නේ අනිත් අහවල් දායකයෝ විතරයි. අන්න ඒ විදියට එහෙම වුණාට පස්සේ ඒ ආයතන පිරිහෙනවා. එකමුතුව, එක්සිත්ව, එක බලයක් ඇතිව, එක හඬක් ඇතිව, එක නමක් ඇතිව වැඩ කරගන්න බැරුව යනවා. ඒ නිසා අපි දෙපක්ෂයේම මේ කාරණා පිළිබඳව ඉතාම සැලකිලිමත් වෙන්න ඕනේ. මේ කොසල් රජතුමා විශේෂයෙන් දක්වපු කාරණාවක් මේ ශාසනයෙහි සමගි සම්පන්න බව. සමගියෙන් එකට සතුටු වෙමින් විවාද නොකර ගනිමින් කිරි වතුරයි හා සමානව ඔවුනොවුන් ප්‍රිය ඇසින් දකිමින් වාසය කිරීම. ගෙදරක වුණත් එහෙමයිනේ. නෝනා මහත්තයා දිහා රවලනම් බලන්නේ, මහත්තයා නෝනා දිහා රවලනම් බලන්නේ, දරුවා අම්මා තාත්තා දිහා හිනා වෙලා බලන්නේ නැත්තම්, ප්‍රිය ඇසින් බලන්නේ නැත්තම් එතන සතුට කියන එක ගිලිලා යනවා. ඒක ගෙදරකට පොදුයි, පාසලකට, රැකියා කරන ආයතනයකට පොදුයි, පන්සලකට පොදුයි, ඕනෑම ස්ථානයකට පොදුයි. ඒ නිසා ඉන්න අය හරි සතුටින් සමගියෙන් තම තමන්ගේ තියෙන පුද්ගලිකත්වයන් පසෙකටලා උසස් අරමුණු වෙනුවෙන් කැප වෙලා වැඩ කරන ස්වභාවය තියෙන්න ඕනේ. ඊළඟ කාරණේ, ස්වාමීනි ආරාමෙන් ආරාමයට, උද්‍යානයෙන් උද්‍යානයට මම යනවා. මම හරි කැමති සෝභා දහමත් එක්ක ජීවත් වෙන්න. ඒ නිසා මම ආරාම උද්‍යාන එකින් එකට යනවා. එහෙම යනකොට මම දකිනවා සමහර අන්‍ය ආගමික ශ්‍රමණවරු කෙට්ටු වෙලා වැහැරිලා ගිහිල්ලා දුර්වර්ණ වෙලා ඇඟපත මුහුණ පඳු පැහැ ගැන්විලා ධමනි මතු වෙලා නහර මතු වෙලා ඉතාම දුර්වල සහ අප්‍රිය මහ ජනතාවට දකින්නට ප්‍රිය උපදවන්නේ නැති දර්ශන ඇතිව ඒ ශ්‍රමණවරු බ්‍රාහ්මණවරු ඉන්නවා. එතකොට මට හිතෙනවා මේ ආයුෂ්මත්වරු මහණකමෙහි බ්‍රහ්මචර්යාවෙහි ඇලීමක් නැතුවද කොහෙද ඉන්නේ? එහෙම නැත්තම් ඒගොල්ලෝ පව්කම් කරලා යම්කිසි පාපයක් කරලා ඒක හංගගෙන ඉන්නවා. ඒක එළිවෙයි කියන බයෙන් ඉන්නවා. ඒ නිසා තමයි මේගොල්ලෝ මෙහෙම තත්වයකට ඇවිල්ලා තියෙන්නේ. මේ දුර්වර්ණ වෙලා මේ දකින්න අප්‍රසන්න රූප ශෝභාව ඇතිව වාසය කරන්නේ. කීපාර මං ඒ අය ගාවට ගිහිල්ලා කියනවා, ස්වාමීන් වහන්සේලා මොකද මෙහෙම නහර මතු වෙලා දුර්වර්ණ වෙලා මිනිසුන්ට දකින්නට අපහසු ස්වභාවයක් ඇතිව වාසය කරන්නේ? එයා කියන ස්වාමීනි, මේ රජතුමනි, අපිට රෝගයක් වැළඳිලා තියෙනවා. බන්දුක රෝගී කියන රෝගය වැළඳිලා තියෙනවා. මේ ආදි වශයෙන් පිළිතුරු දෙනවා. හැබැයි ස්වාමීනි, මම දකින්නවා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක භික්ෂුන් වහන්සේලා. උන්වහන්සේලා අභිරත රූප කෙනෙකුට දකින්නට ඇලුම් උපදවනසුළු රූප ස්වභාවයෙන් යුක්තයි. පීණිත ඉන්ද්‍රිය පිනාගේ ඉඳුරන් නැතිව වාසය කරන්නේ. ඒ වගේම සතුටු සිතින් නිරන්තරයෙන්ම වාසය කරනවා. මුහුණේ ස්වභාව ලස්සනයි, දකින්නට ආසයි, අප්‍රිය ධනවන්නේ නැහැ. ප්‍රිය රූපයි, දර්ශනීයයි, පාසාදිකයි, දැක්කහම පැහැදීම ඇති වෙනවා. ඒකාන්තයෙන්ම මේ ශ්‍රමණයන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ඉතාම උසස් වූ ගුණ විශේෂයන් අධිගමයන්ට පත් වෙලා තමයි වාසය කරනවා ඇත්තේ. ඒ නිසා තමයි මේ බඳු අභිරූප දර්ශනීය පිනාගේ ඉඳුරන් නැති දකින්නට ප්‍රිය උපදවන ලස්සන රූප ස්වභාවයක් ඇති උන්වහන්සේලා වාසය කරන්නේ කියලා ස්වාමීනි උන්වහන්සේලාව දකිනකොට මට හිතුණා. ඒ නිසාත් ස්වාමීනි මම බුදුරජාණන් වහන්සේ ගැන ධර්මාන්වයක් ඇති කරගත්තා. බුදුහාමුදුරුවෝ සම්බුද්ධයි, ධර්මයේ සාක්කාතයි, සංඝරත්නයේ සුප්‍රතිපන්නයි කියලා. අන්න ඒකෙන් පෙන්නුම් කරන්න වෙන මොකක්වත් නෙමෙයි. අපි සතුටින් ඉන්නකොට, හොඳින් ඉන්නකොට, ප්‍රශ්න ගැටළු වලින් තොරව ඉන්නකොට, අපි සිද්ධ කරන උසස් ගුණධර්ම පිළිබඳව අභිරමණය කරලා වාසය කරනකොට ඒ ස්වභාවය බාහිරින් පේනවා. මූනේ රූප ස්වභාවයෙන්ම පේනවා. සතුටින් ඉන්න කෙනෙක්, හොඳින් ඉන්න කෙනෙක් මහානදම තුල සිත අලවා වාසය කරන කෙනෙක් කියලා. ඉතින් ඒක රජුරෝ පහදින්නට හේතු වෙච්ච විශේෂ වූ කාරණාවක්. ඊළඟ එක, ස්වාමීනි මම අභිෂේක කරපු මහරජ කෙනෙක්. ඉතින් මට පුළුවන් ඝාතනය කරන්නට අවශ්‍ය කෙනා ඝාතනය කරන්න, හිසකෙස් මුඩු කරන්න අවශ්‍ය කෙනා මුඩු කරවන්න, ඒ වගේම පිටමං කරන්නට අවශ්‍ය කෙනා පිටමං කරන්න මේ රාජධානිය මට හැකියාව තියෙනවා. ඉතින් මෙහෙම වාසය කරන මට වුණත් ස්වාමීනි, මෙච්චර බල සම්පන්නව වාසය කරන මට වුණත් ස්වාමීනි, මම මේ රාජසභාවේ වාඩි වෙලා වැදගත් සාකච්ඡාවක් ඉන්නකොට ඒ සාකච්ඡාව මැදට සමහර ඇමතිවරු සමහර පිරිස් ඇවිල්ලා බාධා කරමින් කතා කරනවා. ඒ වගේම අනිත් අය හිටි ගමනේ මේ සාකච්ඡාව මැදින් තම තමන්ගේ මත ප්‍රකාශ කරන්න පටන් ගන්නවා. හැබැයි ස්වාමීනි, මම දකිනවා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක භික්ෂුන් වහන්සේලා, ඒ ශ්‍රාවක භික්ෂුන් වහන්සේලා කවමදාකවත් බුදුහාමුදුරන්ගේ දේශනාවක් මැද්දෙදී කතා කරනවා තියා, ඒ දේශනාවට බාධා කරනවා තියා, කහින කාරණ සද්දයක්වත් උග්‍රපාදන සද්දයක්වත් මට ඇහෙන්නේ නැහැ. ඔන්න බලන්න, බුදුහාමුදුරුවෝ ගැන තියෙන ඉතාම උසස් වූ ගෞරවය පදනම් කරගෙන, ධර්මය පිළිබඳව තියෙන අප්‍රමාණ ගෞරවය මුල් කරගෙන ඒ ශ්‍රාවකවරු කහින්නේවත් නැහැ, උග්‍රපාදන සද්දයක්වත් ඇති කරන්නේ නැහැ. ඉතාම නිහඬව, අපි කියන්නේ ඉදිකට්ටක් දෙමරුණත් ඇහෙන තරම් නිහඬව ඉඳගෙන ඒ දේශනාව ශ්‍රවණය කරනවා. ඉතින් ඒ නිසා ගොඩාක් දැන් ඒ කාලේ මෙහෙම මයික්‍රොෆෝන් තිබුණේ නැහනේ. ගොඩාක් ඈතින් ඉඳගෙන මේ දේශනය අහන කෙනෙකුට උනත් ඉතාම හොඳින් ඒ දේශනාව ශ්‍රවණය කරන්න පුළුවන්. මොකද අර ශ්‍රාවකවරු අතරින් කිසිම සද්දයක් නැගෙන්නේ නැහැ. ඉතාම නිහඬයි. උන්වහන්සේලා බොහොම සාවධානව බොහොම සිත එකඟ කරගෙන ඒ බුදුහාමුදුරන්ගේ දේශනාව ශ්‍රවණය කරනවා. එක දවසක් බුදුහාමුදුරුවෝ මෙහෙම බණ කියන අතර එක භික්ෂුන් වහන්සේ නමක් පොඩ්ඩක් උන්වහන්සේ කැස්සා. කැස්සක් ආවා පොඩි. ඒ පාර දැන් මේ රජුරු කියන්නේ ඒ පාර මේ අනිත් ළඟ ඉඳපු හාමුදුරුවෝ මෙහෙම අතින් පොඩ්ඩක් තට්ටුවක් දැම්මා. ඒ හාමුදුරන්ට වැළමිටින් තට්ටු කරලා පෙන්වුවා මේ බුදුරජාණන් වහන්සේ බණ කියනවා. ඒ නිසා සද්ද කරන්න එපා කියන කාරණාව සංඥා කළා. ඔන්න බලන්න. ඉතින් රජුරවන්ට මේක දැක්ක රජුරෝ හරි පැහැදීමක් ඇති වුණා. අනේ මේ ශ්‍රාවකයන් වහන්සේලා කොච්චර ගෞරවයක්ද බුදුහාමුදුරුවෝ ගැන තියෙන. ඒ වගේම බුදුරජාණන් වහන්සේ කොච්චර ගෞරවණීයද, බුදුරජාණන් වහන්සේ කොච්චර පූජනීයද, මේ වගේ තමන් වහන්සේට ඉතාම ගරු කරන ශ්‍රාවක පිරිසක් ලබන්නට. මේකත් ස්වාමීන් මට සුවිශේෂ පැහැදීමට හේතු වෙච්ච තවත් ධර්මඥයක්. මම දකිනවා ස්වාමීනි, මේ සමහර ඉන්නවා ක්ෂත්‍රීය පඬිවරු, ඒගොල්ලෝ අනිත් අයත් එක්ක වාද විවාදෙහි ඉතාම දක්ෂයෝ. හොඳට කරුණු කාරණා ඉගෙනගෙන අනිත් අයත් එක්ක වාද කරන්න ඉතාම දක්ෂයි. හරියට වල් විදුනා දුනු වායන් වගේ. ඒ වල් විදුනා දුනු වායන්ට පුළුවන්ලු අශ්ව ලෝම ගහක් එල්ලලා ඒක දෙකට පැලෙන්න විදින්න. ඒ දෙකට පැලිච්ච එක ආපහු අරගෙන ඒකත් දෙකට පැලෙන්න විදින්න මේ විදියට. ඉතින් වල් විදුනා දුනුවායන් හා සමානව අනුන්ගේ මත ඛණ්ඩනය කරන්න පුළුවන්. අනිත් එක්කෙනාගේ මතය කොච්චර සියුම් වුණත් ඒක පැලිලා යන්න, බිඳිලා යන්න, විනාශ වෙලා යන්න ප්‍රති වාද කරන්න පුළුවන්. එච්චර දක්ෂ වාදකරුවන් මම දකිනවා. ඒගොල්ලෝ කියනවා ශ්‍රමණ ගෞතමයන් වහන්සේ අහවල් ගමට හරි නියම් ගමට හරි එනවා. අපි යමු. අපි ගිහිල්ලා ඒ ශ්‍රමණ ගෞතමයන්ගෙන් ප්‍රශ්න අහමු. දැන් ප්‍රශ්න හදාගමු. අපි මේ විදියට උන්වහන්සේව අමාරුවේ දාන්න ප්‍රශ්න හදාගමු. ඊට පස්සේ අපි උන්වහන්සේ ගාවට ගිහිල්ලා මේ ප්‍රශ්න අහමු. උන්වහන්සේ අපිට මේ විදියට උත්තර දුන්නොත් ඒකට ප්‍රතිවිරුද්ධව අපි මේ විදියට කතා කරමු. අනිත් පැත්තට උත්තර දුන්නොත් ඒකට අපි මේ විදියට කතා කරමු කියලා වාද විවාද හදාගෙන බුදුහාමුදුරුව ගාවට ඒගොල්ලෝ යනවලු. ගිහිල්ලා මේ අය පිවිසෙනකොටම බුදුහාමුදුරුව සිනාමුසු මුහුණින් ඒ අයව පිළිගන්නවා. බිම් බලාගෙන ඉන්නේ නැහැ. සිනාමුසු මුහුණින් ආ එන්න පින්නත එන්න කියලා බොහොම සතුටින් පිළි අරගන්නවා. පිළි අරගෙන ඒ අයගේ ආගිය තොරතුරු ඉතාම කරුණාවෙන් විමසනවා. එහෙම විමසලා දැහැමි කතාවෙන් ඒ අයව ඒ අයට කරුණ දක්වනවා. ඒ දැහැමි කතාව තුළ ඒ අය සමාදන් කරවනවා, උත්තේජනයට පත් කරනවා, ඒ වගේම සිත පැහැදීමට ලක් කරවනවා. මෙහෙම දැහැමි කතාවෙන් කරුණ දක්වවම, සමාදන් කෙරෙව්වම, උත්තේජනය කරාම, සතුටට සිත සතුටටපත් කෙරෙව්වම ඒගොල්ලන්ට අර බුදුහාමුදුරන්ගෙන් අහන්න ආපු ප්‍රශ්නේ ගොළු අහන්නේ නැහැ. අහන්නේ නැහැ. ඒගොල්ලොගේ හිත දැන් තමන්ගේ හිතවල තිබිච්ච ඒ කර්කශ ස්වභාවයන් ඉවත් වෙලා බුදුහාමුදුර ගැන බොහොම උසස් විදිහට පැහැදිලා ඉවරයි. ඒ නිසා කවදාවත් ඒ අයගෙන් ප්‍රශ්න අහන්නේ ඒ වෙනුවට බුදුරජාණන් වහන්සේගේම ශ්‍රාවකයෝ බවට ඒගොල්ලෝපත් වෙනවා. ඔන්න බලන්න. ඒ විදිහටම කියනවා ශ්‍රමණ ක්ෂත්‍රිය, දෛසල් කියන ක්ෂත්‍රියවරු, ඊට පස්සේ ශ්‍රමණවරු, බ්‍රාහ්මණවරු, ගෘහපතිවරු. ඒ අයටනේ සතර පිරිස් කියලා කියන්නේ. මේ සිව් පිරිසම ඇවිල්ලා බුදුහාමුදුරන්ට විදිහට වාද විවාද කරන්න එනවා. නමුත් අවසානයේදී බුදුහාමුදුරුව ගැනම පැහැදිලා බුද්ධ ශ්‍රාවක බවට පත් වෙනවා. මේකත් ස්වාමීනි, බුදුරජාණන් වහන්සේ කෙරෙහි මගේ ධර්මඥයන්. ඊළඟට කියනවා ස්වාමීනි, මේ ඉසිදත්තයි පුරාණයි කියලා මගේ ඉන්නවා පුත්තු දෙදෙනෙක්, නෑදෑ පුත්තු දෙදෙනෙක්, පුරාණ ඉසිදත්ත. මේ දෙන්නගේ කතා වෙන සූත්‍රවලත් ඔයත් අහලා ඇති. ඒ දෙන්න මට පුදුම තරමේ භක්තියක් තියෙනවා, පුදුම තරමේ ගෞරවයක් තියෙනවා, හොඳට උසස් විදියට මට අපෝපස්ථාන කරනවා. ඒ වගේම තමයි ලෞතර බුදුරජාණන් වහන්සේටත් ඉතාම උසස් විදියට අපෝපස්ථාන කරනවා, ගෞරව කරනවා. ස්වාමීනි, මේ පුරාණ ඉසිදත්ත දෙදෙනා එක් අවස්ථාවක මාත් සමග එක කුටියක සන්ධ්‍යා කාලයේ නිදා ගන්නට සැලසුණා. මෙහෙම නිදා ගන්නකොට මේ දෙන්නා සාකච්ඡා කරනවලු. දැන් මම ඉන්නවා එක පැත්තක නිදාගෙන. මේ දෙන්නා සාකච්ඡා කරනවා බුදුරජාණන් වහන්සේ කොයි දිසාවෙද උන්වහන්සේගේ ආරාමයේ තියෙන්නේ. බුදුහාමුදුරන්ගේ ආරාමයේ කොයි පැත්තකද ඇත්තේ? එහෙම කියලා බලලා බුදුරජාණන් වහන්සේ වැඩ හිඳින පැත්තට ඔළුව දාගෙන මම ඉන්න පැත්තට කකුල් දෙක දාගෙන තමයි නිදාගන්නේ. වෙන රජ කෙනෙක් නම් උදාසනපත් වෙනවා, රජුරන්ගේ ඔළුවට කක් පැත්තට කකුල් දෙක දාගෙන නිදාගන්නවා. හැබැයි මෙතුමාට ඒ කාරණාව පැහැදීමට, විශේෂ පැහැදීම ඇතිවීමට හේතුවක් වුණා. ස්වාමීනි, මේ බුදුරජාණන් වහන්සේ ගැන දෙන උදාර වූ උසා තාම උසස් වූ වෙන තැනකදී වෙන අයුරකින් මම නොදැකපු මේ සුවිශේෂ පැහැදීම දැකලා දැනගෙන මට බුදුරජාණන් වහන්සේ ගැන පැහැදීම තවත් වර්ධනය වුණා කියලා රජුරු මතක් කරනවා. ඊට පස්සේ මේ කාරණා ටික මතක් කරලා බුදුරජාණන් වහන්සේ ගැන තිබිච්ච ධර්මඥය, ධර්මය අනුව කියපු ප්‍රසාදය ඉතාම ගෞරවනීය විදියට සිහිපත් කළා. රජුරු කියන අවසාන වශයෙන් ස්වාමීනි, භගවා පිඛත්තියෝ අහම් පිඛත්තියෝ, බුදුරජාණන් වහන්සේ ක්ෂත්‍රිය කෙනෙක්, මමත් ක්ෂත්‍රිය කෙනෙක්, කැත් කුලයෙහි ක්ෂත්‍රිය කුලයෙහි ඉපදිච්ච කෙනෙක්. භගවාපි කෝසලෝ අහම්පි කෝසලෝ, බුදුරජාණන් වහන්සේත් කොසල් රටේ වැසියෙක්, මමත් කොසල් රටේ වැසියෙක්. කොසල් රට කියන්නේ විශාල රාජධානියක්. එතකොට ඒ රාජධානියට තමයි ඔය රජගහනුවරයි කිඹුල්වත්පුරයි අයිති වෙලා තිබුණේ. ඒ රටවල් දෙකේ සුද්ධෝදන රජුරු, ඊට පස්සේ යශෝදරා දේවියගේ පිය රජුරු, සුප්‍රබුද්ධ රජුරු, ඒ ඇත්ත රජකම් කළාට ඒ හැමෝගෙම මහරජුරු තමයි කොසල් රජුරු, මුළු රටටම රජුරු. එතකොට බුදුරජාණන් වහන්සේ තේ නිසා කොසල් රටට අයිති කොසල් රට වැසියේ, මමත් කෝසලෙක්, බුදුහාමුදුරුවෝ කෝසල, මමත් කෝසල. අයි මෙයාගේ නමත් කෝසලමනේ නේද, කොසල් රජුරු. ඉතින් කුසල සම්පන්නයි, කුසලයෙන් යුක්තයි කියන එකටත් කෝසල කියලා කියනවා. මෙතෙන්දි කියන්නේ රටෙහි රට ගැන සලකලා තමයි බුදුහාමුදුරුවෝ කෝසල කෙනෙක්, කෝසලෙක්, මමත් කෝසලෙක්. බුදුරජාණන් වහන්සේටත් 80 වයස් සම්පූර්ණයි, ස්වාමීනි මටත් 80 වයස් සම්පූර්ණයි. දැන් බලන්න බුදුහාමුදුරන්ගේ ජීවිතයේ අවසාන අවුරුද්ද. රජ්ජුරුවන්ගේ ජීවිතයේ අවසාන අවුරුද්ද. ස්වාමීනි බුදුහාමුදුරුවෝ ක්ෂත්‍රියෙක් නිසා මමත් ක්ෂත්‍රිය නිසා බුදුහාමුදුරුවෝ කෝසලයෙක් නිසා මමත් කෝසලයෙක් නිසා බුදුහාමුදුරුවෝ 80ස් නිසා මමත් 80ස් නිසා මම මේ විදියට බුදුරජාණන් වහන්සේගේ දෙපා මුල වැතිරිලා වැඳ වැටිලා දෙපා සිඹලා ඉතාම උසස් උපහාර බුදුරජාණන් වහන්සේට දක්වනවා විචිත්‍ර වූ උපහාර දක්වනවා. ඒකයි මේකට හේතුව. අර මගේ හිතේ ඇති වෙච්ච ප්‍රසාදයත් ඒ වගේම මේ පසුව කියපු කාරණා කිහිපයක් කියලා රජුරෝ මතක් කරනවා. මතක් කළ රජුගෙන ස්වාමීනි දැන් මට යන්න කාලය ඇවිල්ලා බොහෝ කටයුතු කරුණු කාරණා තියෙනවා. යන කාලය ඇවිල්ලා කියන්නේ රජුරෝ දන්නේ නැහැ මේ මොකද්ද රජුරන්ට වෙන්නේ කියලා. නමුත් යන්න කාලය කියලා කියන්නේ මෙතනින් යන්න කාලය ඇවිල්ලා. ඉතින් බොහෝ දේවල් අපිට කරන්න තියෙනවා. රජවරු හැටියට අපිට කටයුතු බහුලයි. කොහොම කියලා රජුරෝ බුදුරජාණන් වහන්සේට ඉතාම ගෞරවයෙන් වන්දනා කරලා ප්‍රදක්ෂිණා කරලා එතනින් පිටත් වෙලා යනවා. රජතුමා ගිහිල්ලා නොබෝ වෙලාවකින් බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා අමතලා දේශනා කරනවා, මහණෙනි මේ පසේ නදී කොසල් රජතුමා ධර්ම චෛත්‍යයන් ධම්ම චේතියයන් ප්‍රකාශ කරලා ආසනින් නැගිටලා බැහැර වෙලා ගියා. මහණෙනි මේ ධර්ම චේතියයන් ඉගෙන ගනිව්. උග්ගණ්හාත භික්ඛවේ ධම්ම චේතියානි වඩා හොඳින් පුහුණු කරව. හරියාපුණාත භික්ඛවේ ධම්ම චේතියානි සිහියේ තියාගැනින්න. හොඳට සිහිය තබා ගන්න. ධාරේත භික්ඛවේ ධම්ම චේතියානි මේ ධර්ම චේතියන් මහණෙනි බොහෝ අර්ථය ගෙන දෙනවා. අත්ත සංහිතානි ආදි බ්‍රහ්මචර්යකානි මේ බඹසරෙහි මුල ප්‍රකාශ කරනවා. මේ බ්‍රහ්මචර්යාවේ මූලය ආදි බ්‍රහ්මචර්යාව ප්‍රකාශ කරනවා මේ ධම්ම චේතියන්. ඒ කියන්නේ මහානකමේ මූලික හරයන්, මේ ශාසන ප්‍රතිපදාවේ මූලික හරයන් මේ ධම්ම චේතියන් තුළ ගැබ් වෙලා තියෙනවා. මතක ඇතිනේ මම අර කියපු කාරණා ටිකනේ, සමගිය පිළිබඳව මේ සම්බුද්ධ ශ්‍රාවකයන් වහන්සේලාගේ සුවිශේෂතා පිළිබඳව, ඒවා තමයි මේ ශාසනයේ මුල්. ඒවා සිඳු නොතින්, ඒවා බුරුල්ලු නොතින් විශාල විනාශයක් ශාසනයට සිද්ධ වෙනවා. ඒ නිසා මහණෙනි මේවා සුළුපටු කාරණා හැටියට ගන්න එපා. මේවා ඉතාම බරපතල උසස් කාරණා, ශාසන බ්‍රහ්මචර්යාවේ මූලයන් ප්‍රකාශ කරන කාරණා. ඒ නිසා ඉතාම හොඳින් ඉගෙනගෙන පුරුදු පුහුණු කරලා හිතෙහි දරාගෙන ඒවාට අනුව පවතින්න කියන අවවාදේ බුදුරජාණන් වහන්සේ දෙනවා. මෙම දීලා භික්ෂුන් වහන්සේලා බොහෝම ප්‍රමෝදයට සතුටටපත් වෙනවා මේ කාරණාවන් සම්බන්ධයෙන්. ඉතින් රජුරවන්ට මොකද්ද මේ? රජුරෝ දැන් ආභරණ ටික දීලානේ ගියේ, ඇවිල්ලා බැලුවා ගෝලයා ඉන්නවද කියලා. දීඝකාරායන බලනකොට නැහැ. දීඝකාරායන මොකද්ද කියලා තියෙන්නේ? දීඝකාරායන අර දැන් සාමාන්‍යයෙන් ඕනම රාජ්‍යක සංකේතය තමයි ඔටුන්නයි මේ කඩුවයි. ඒ දෙක යම් කෙනෙකු අතර පත් වුණොත් රජුරුවන්ගේ රාජකීය ඔටුන්නයි කඩුවයි ඒ කෙනාට රාජ්‍ය ලබා ගන්න පුළුවන්. එයා යනවා රාජ්‍ය පැහැර ගන්න. ඊට පස්සේ රජුරුව බලනවා කොහෙද දීඝකාරායන ඉන්නේ. බලුවම නැහැ. ඉස්සරහට යනවා, ගිහිල්ලා හොයනවා, බලනවා නැහැ. තවත් ඈතට ගිහිල්ලා හොයනවා බලනවා. එක කාන්තාවක් ඉන්නවා, එයාගෙන් අහනවා මෙතන ඉඳපු මේ දීඝකාරායන මෙතිකෝ? දැන් එක යානයක්වත් නැහැ, අර ආපු වාහන එකක්වත් නැහැ. ලස්සන සුන්දර රාජකීය වාහන ඔක්කොම අරන් ගිහිල්ලා ඒ පාර කියනවා මේ ඔක්කොමත් අරගෙන එයා ගියා රාජ්‍ය ගන්නවා කියලා, රජකම ගන්නවා කියලා. ඒ පාර රජුරෝ හිතනවා මට දැන් මේ කිසිම ආයුධයක් නැතුව තනිව ගිහිල්ලා ඔහු පරාජය කරන්න නෙමෙයි, මම හෙට රජගහනුවරට ගිහිල්ලා එතනින් සේනාවත් අරගෙන ගිහිල්ලා ඔහුව ජය ගන්නවා කියලා හිතාගෙන කොසල් රාජධානී ඉඳන් රජගහනුවරට දක්වා යන පාරට පිවිසිලා පයින්ම යනවා. යද්දි රෑ වෙනවා, දැනටත් හවස් වෙලානේ. එතකොටත් රෑ වෙනවා. රජුරවන්ට කුසගිනි දැනෙනවා. හොඳ රාජකීය භෝජන ආහාර ලබා ගන්න නැහැ. මේ දැන් ඈත ප්‍රත්‍යන්ත ප්‍රදේශයක්. තියෙන රළු පරළු ආහාර වතුර, තියෙන දේවල් කනවා, තියෙන දේවල් බොනවා. අනේ මේ සිව්මැලි ඉතාම සුකුමාල ප්‍රනීත රාජභෝජන වළඳපු රජුරන්ට මේ රළු ආහාර ගත්තාම තද බල බඩේ අමාරුවක් හැදෙනවා. ඉතින් ඒ පිටින්ම අපහසුයෙන් එනවා. දැන් ටික ටික ඇවිල්ලා බලනකොට රජගහනුවරත් කොසල් රාජ්‍යත් අතරේ තියෙන මේ රජගහනුවරට යන්න තියෙන දොරටුව නගර ద్వාරය වහලා රැළිලා ඒ පාර රාජ්‍යරෝ මොකද කරන්නේ? එතන තියෙන අම්බලමේ රාත්‍රිය ගත කරන්න සිද්ධ වෙනවා. රටවල් දෙකක රජතුමා එතන අම්බලමේ රැය ගත කරන්න සිද්ධ වෙනවා. එතන ඉන්නවා කාන්තාවක්, ඉන්නවා ආසන්න කාන්තාවක්, අහිංසක කාන්තාවක්. ඒක දැන් දැඩි අසනීපකම මතු වෙනවා. රාජ්‍යරෝ ඉතාම අපහසුයෙන් ඒ කාන්තාවගේ ඇකෙහි හිස තියාගෙන වේදනා භරිතව ජීවිතෙන් සමුගාන. ඔන්න බලන්න මහරජෙකුට රජකම් කරපු රාජකීය පුරුෂයාට, කොසල් රජතුමාට අවසානයේ තමන්ගේ ජීවිතයේද සිද්ධ වෙච්ච දේ. ඉතින් ඒ ඔය කියපු ටික සූත්‍රයේ සඳහන් වෙන්නේ නැහැ. ඒක අටුවාවේ සඳහන් වෙන අතිරේක විස්තරයක්. සූත්‍රයේ සඳහන් වෙන්නේ අර බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලට මේ ධර්මචේතියන් ඉගෙන ගන්න කියන කියලා උන්වහන්සේලා සිතෙහි ප්‍රසාදය ජනිත කරගත්ත කියන කාරණාව දක්වා පමණයි. ඉතින් රජතුමාගේ ජීවිතයේ අවසාන රාත්‍රිය, අවසාන දවස ওই විදිහට ගෙවිල යනවා. නමුත් හිතේ පැහැදීම තිබුණා, හිතේ ප්‍රසාදය තිබුණා බුදුරජාණන් වහන්සේ ගැන අප්‍රමාණ උපදවාගත් ගෞරවය ඇතිව රජුරෝ ඒ ජීවිතයෙන් සමුගන්නවා. ඉතින් ධම්මචේතී සූත්‍රය අවසානයි, අපිට තියෙන කාල වේලාවත් අවසානයි. බොහෝ වැදගත් කරුණු රාශිය මේ ධම්මචේතී සූත්‍ර දේශනාව තුළ අපි ඉගෙන ගත්තා, අපිට අහන්න ලැබුණා. ඒ නිසා බුදුහාමුදුරුව මතක් කරපු අවවාදයම තමයි අවසානයේ මතක් කරන්න තියෙන්නේ. මේ ධම්මචේතියන් ඉගෙන ගන්න, මේවා භාවිත කරන්න, මතකේ තියාගන්න, ඒවාට අනුව තමන්ගේ ශ්‍රාවක ජීවිතය සුපහසත් කරගෙන වාසය කරන්න. ඒක ශාසනයේ දීර්ඝායුෂට හේතු වෙනවා. අපගේ ශාසනික ජීවිතයේ ඉතාම උසස් වූ යහපැවැත්මට අනිවාර්යම බලපාන. එහෙමනම් ධර්ම ශ්‍රවණය කිරීම තුළින් ලැබූ උතුම් කුසලානිසංසයන් අප හැම දිනාටම මේ උතුම් ධර්මය අවබෝධ කරගන්නටම උපනිශ්‍රේ වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසත්තා ච බුම්මත්තා දේවානාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසත්තා ච බුම්මත්තා දේවානාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසත්තා ච බුම්මත්තා දේවානාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ පුඤ්ඤං ආසවක්ඛයාවහං හෝතු සබ්බ දුක්ඛා